මිත්‍රවරුනි මට මේ ඡන්දෙ ඉල්ලන්න මම පලාස් සභාවේ අවුරුදු 21ක් ඉඳලා ගියපාර ඡන්දෙ ඉවර කරලා ආන්තන් අවුරුද්දයි පලාස් සභාව ඡන්දෙ. මට ඡන්දෙ ඉල්ලන්න සල්ලි දුන්නේ මගේ එකම එක වාහනේ තිබුණේ ඒ වාහනේ විකුණලා දැම්. ගියාට නෑ. විකුණලා මං ගත්තා වෑන් කබලක් යන්තම් දුවන්න. ඉතින් මැතිවරණ කොමසාරිස් මට මං දැක්ක කියනෝ ඊ කලින් මැතිවරණ වලක් තියෙනෝ එක වාහනයක් සරසගෙන යන්න පුළුවන් කියලා අපේක්ෂකයා. මං අනේ එක වාහනයක් ඊයේ සරසගෙන ගාලු ගියා. මේ අහිංසකයා සරසගෙන ගිහපු එකම වාහනේ පොලිසිය අත්අඩංගුවට ගත්තා. මං නාම යෝජනා දිව්‍යාවේ ත්‍රිවිල් එක. ඇයි මං අරගෙන ගිහපු එකම වාහනේ පොලිසිය තියාගන්න අදහස තමයි ඒක එළියට. පහත්ය දැනින් යයි ගලා ජලයේ කියලා ගොඩක් කට්ටිය ලොකු කට්ටිය පෙළපාලි වල ගියා අපි ළඟ තියෙනවා වීඩියෝ කරපු ඒවා. අන්දුල්ලාල් අල්ලාගෙන ගිහපු අර එකම එක වාහනේ පොලිසිය අත්අඩංගුවට. අන්න පොලිසිය සමහර නිලධාරීන්ට ඕනුණා අපි මැතිවරණ නීති අකුරටම ක්‍රියාත්මක කරනවා කියලා මම මගේ පොඩි එකෙක් පිටි වැඩේ යවනවා.